සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙන්ඨා මනෝමයා මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමන් වේති ඡායාව අනපාහිනීති ගෞරවණීය මහා සංඝරත්න අවසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ විහාරස්ථානයේ රැස්වෙච්ච පින්තුන් විශේෂ ආශිර්වාදාත්මක පින්කමකට සහභාගී වෙන අවස්ථාව අජන්ත මහත්මාගේ චිත්‍රානි නෝනා මහත්මියගේ ආදරණීය දියණියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් නදීෂා දියණියට ආශිර්වාද පිසිදු කරන මේ උතුම් පින්කමටයි ඔබ හැම දිනෙකම මේ සහභාගී වෙන්නේ. උපන්දිනයක් වැනි අවස්ථාවකදී අපේ සිතේ පින් සිතිවිලි දින වෙන ආකාරයට සැබෑලෙසම ආශිර්වාද ලැබෙන විදිහට කටයුතු කරන ආකාරය. පින්නදින අපට මේ ආභාෂය ලැබුණේ අපේ බෞද්ධයන් වෙත නිසා. ඔබ දන්නවා වෙනත් ආගම්වල අය මේ වගේ දහමක් නැති අය උපන්දිනයක නි අවස්ථාවක් සම්බරණ විදිය ඔබ දැකලා ඇති. හුඟක් මිල මුදල් වියදම් කළා. හුඟක් මහන්සි වෙලා ඒ අය අන්තිමට ළමන දේ ගැන ඔබ දන්නවා. ඉතින් ඇත්තටම බෞද්ධයන් වෙච්ච අපි හුඟක් වාසනාවන්තයි. ඊටාම බුද්ධිමත් විදියට තමන්ට සැබෑලෙසම ආශිර්වාද ලැබෙන විදියට කටයුතු කරන ආකාරය. ඉතින් ඒ ගැන ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න. ඒ නදේශා දියණියට ආශිර්වාද වෙනව විතරක් නෙවෙයි. පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දිනාටම ඔබේ මේ සිංහල දරුවන් හැම දිනාටම ආශිර්වාද පිණිස මේ පින්කමට ඔබ සහභාගී වෙනවා කියලා හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට අපි රැස් වෙනකොට කොච්චර සංසිඳියාවක් අපට තියෙනවද පින්නතුනි. අපි ශ්‍රී ලංකාවේ හිටිය කුඩා කාලේ ඔබට මතක ඇති. වෙසක් පොහොය දිනවල නැත්තම් පොහොය දින අවස්ථාවකදී අපි කොයිතරම් මානසික සුවයකින් ගත කළාද? ඒ බෞද්ධ ආවාසයෙන් අපට ලැබිච්ච උරුමය. ඉතින් ලෝකගෝලයේ බොහෝ දුර ගමනක් ලෝකගෝලයේ සම්පූර්ණ අනිත් පැත්තට ඇවිල්ලා ඉන අවස්ථාවේ ලංකාවෙන් දුරම රටනේ දුරම රටේ දුරම ප්‍රාන්තය ඔබ ඉන්නේ. ඉතින් ඒ තරම් ඈත ගමනක් ඇවිල්ලත් ඔබට මේ අවස්ථාව ලැබීම ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. ඒව පිනුතුන් ලැබෙන්නේ නිකන් නෙවෙයි. අපි සසර කළා ඔබ පින් කමලානි සංස් විදියට. ඉතින් හැම දිනකට මේ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. එක අතකින් පින දිනට ඕන, අනිත් අතින් මහා සංඝරත්නයේ අනුග්‍රහය අපට ලැබෙන්නට ඕන. මේ දෙකම ලැබුණ තැන තමයි අපිට මේ සද්ධර්මය ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ සද්ධර්මය කුමක්ද කියලා දැනගන්න ලැබෙන්නේ මහා සංඝරත්නය නිසා. ඔබ දන්නවා ලෝකේ සමහර රටවල් ඇෆ්ගනිස්තානයේ, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, මැද පෙරදිග, බංගලාදේශය මේ වගේ රටවල් අතීතයේ ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය රටවල්. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා නෙවෙයි, රහතන් වහන්සේලා. ඉතින් ඒ රටවල මුලින්ම ස්වාමීන් වහන්සේලා නැතිව ගියා. ස්වාමීන් වහන්සේලා නැතිව ගියාට පස්සේ ධර්මය අහන්නට අවස්ථාව ලැබුණ නැහැ. ඇතැමිට මහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉතුරු වෙලා තිබුණා. මිනිස්සු ඒ බුදුහාඳුර හඳුනගත්තේ නෑ ධම තුලින්. එනිසා ඒ ඇත්තන් ඒ පිළිම විනාශ කළා. ඉතින් යම් කිසි රටක බුදුදහම රැගෙනවා නම්, ධර්ම රත්නය රැගෙනවා නම්, ඒ රැකෙන්නේ මහා සංඝ රත්නය නිසා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදියට අපට ලොකු අභිමානයක් තියෙනවා. කුමක්ද අභිමානය? බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුණත් වසර 236ක් ඉන්දියාවේ බුදුදහම සොරකෙව තිබුණා. ඊට පස්සේ බුද්ධ වර්ෂ 236 ඉඳන්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනම් කාල අවුරුදු 236කට පස්සේ ලංකාවේ බුදුදහම ගියාට පස්සේ එතෙන් පටන් වසර 2300ක් වැනි කාලයක් මේ ත්‍රිවිධක බුදුදහම රැකගත්තේ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ රැකගත්තේ විතරක් නෙවෙයි, ඒ ධර්මයේ පොත්පත්වල ලියලා ධර්ම සුරක්ෂිත කළා. ලෝකයාට තේරවාදී බුදුදහම ඉතුරු කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ලෝකේ තාමත් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ලොකු තැනක් තියෙනවා මේ තේරවාදී බුදුදහම සුරක්ෂිත කිරීම නිසා. ඒ නිසා තමයි ලෝකේ බෞද්ධ පොඩිය හැටියට පිළිගන්නේ ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ පොඩිය. ඒ විතරක් නෙවෙයි, බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සව දිනේ වෙසක් දිනේ. වෙසක් දවසට කියන්නේ වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ මොන භාෂාවෙන් ආවේ? සිංහල භාෂාවේ. වැඩි දෙයක් තමයි බුදුරජාන් වහන්සේගේ බුද්ධ භාෂාවෙන්වත් නෙවෙයි ආවේ. වෙසක් ඩේ කියලා ලෝකෙම සමරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු හැම තැනක්ම වෙසක් කියන වචනේ සමරන්නේ සිංහල භාෂාවෙන් වචනයක් විදියට. එනිසා සිංහල භාෂාවෙන් ලෝක ශබ්ද කෝෂවලට, ඩික්ෂනරිස් වලට, එන්සයික්ලෝපීඩියාස් වලට ගිහිපු වචන අතරින් ඉතාම සීමිත වචන ගන්න අතරින් එකක් තමයි වෙසක් කියන වචනේ. ඉතින් මේ උරුමය බෞද්ධ පොඩියත් වෙසක් ඩේ කියන එකත් මේ දෙකම ලෝකයේ කිසිදු රටක් කිසිදු ભેදකින් තොරව පිළිගන්නේ. මේව ලංකාවේ නිර්මාණය කරපුවා. ඒකට හේතුව ශ්‍රී ලංකාව ලෝකයේ තේරවාදී බුදුදහමේ කේන්දරය හැටියට හදක් පිළිගන්නවා. හැබැයි වර්තමානයේ හුඟක්ම පිළිපදින්නේ බුරුමේ, තායිලන්තේ වගේ රටවල්. ඉතින් මේ අතීත උරුමය අපට නිතින්ම හිමි වෙනවා. ඒකට විශේෂ හේතුව තමයි ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා මේ ධර්මය රැකගත්තා. ඉතාම දුෂ්කර කාලවල නිර්මල බුදුදහම රැකගත්තේ විතරක් නෙවෙයි, ඒ දහම ලෝකෙම ව්‍යාප්ත කළා කලින් කල. ඒ විතරක් නෙවෙයි, අපේ අතීත ශ්‍රී ලාංකික අම්මල තාත්තලා විශේෂ ප්‍රාර්ථනාවක් තිබුණා. ඒ තමයි තමන්ට ලැබෙන දේවල් වලින් හොඳම දේ ස්වාමීන් වහන්සේට පූජ කළා. තමන්ගේ ගෙදර ගහක කොළක ගියක් කෙඩියක් රෝපණය වුණත්, ඒ වගේම අලුත් දෙයක් ඉදිකළත් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ස්වාමීන් වහන්සේලා. නැත්තම් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියන්න ඕනේ කියන හැඟීමක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකික පින්වත් අම්මල තාත්තලා ඒ අත්තන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, ලස්සනම, පින්වන්ත, බුද්ධිමත්ම දරුවා ඉතාම නිර්ලෝභීව සාසනයට පූජ කළා. ඕනෑම පවුලක බලන ලංකාවේ පැවිදි වෙදින ස්වාමීන් වහන්සේලා, ඒ හැම පවුලකම ඉන්න දක්ෂම ළමයා, ලස්සනම ළමයා තමයි සාසනයට පූජ කරන්නේ. ආබාධිත හෝ ඉගෙන ගන්න බැරි අකිලිකරු ළමයා සාසනයට පූජ කරන්නේ, හොඳම ළමයා තමයි සාසනයට පූජ කරන්නේ. ඉතින් පින්වතුනි, තමන්ට ලැබෙන හොඳම දරුවා සාසනයට පූජ කරන්න පුළුවන් නම් වෙනක් මොනවද කරන්න බැරිනේ? ඉතින් ඒ තරම් පරිත්‍යාගයක් කළා තමයි මේ ශාසනය අපට දායාද කළේ. ඉතින් මෙවැනි අතීත මුතුන් මිත්තන්ගෙන් පැවතෙන වර්තමාන දූපතුන් හැටියට ඔබ හුඟක් සතුටු වෙන තමන්ගේ රට ගැන ආඩම්බරයක් ඇති කරගන්න. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව අපේ ශ්‍රී ලංකාවෙන් බුදුදහම ලෝකයට ගිය නිසයි. ඒ නිසා ලංකාවෙන් ලෝකයට දෙන දායාද අතුරින් අපි හිතන ලංකාවේ තියෙන මුතුමැණික් කියලා, නැත්නම් ලංකාවේ තේගොර ටික කියලා අපිට හිතෙනවනේ. නමුත් ඒ කිසිදු දෙයක් නෙවෙයි පින්නතුනි, ලංකාවෙන් ලෝකෙට ගිහිපු ප්‍රධානම දේ තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් ඒ ගැනත් ඔබ මෙවැනි අවස්ථාවකදී කල්පනා කරන්න ඕන. ඒ වගේම පින්නතුනි, ලෝකයේ ඔබ ඉගෙනම තාක්ෂණය පාවිච්චි කරන අය, ලෝකෙ තියෙන රටවල් අතුරින් තාක්ෂණික අතින් නොයෙක් විදිහේ දේවල් අතුරින් ඉදිරියෙන් ඉන්න රටක තමයි ඔබ මේ ඉන්නේ. ඔබ පාවිච්චි කරන තාක්ෂණය, යාන වාහන, යන්ත්‍රෝපකරණ ඉතාම දීනු ඒවයි ඔබ පාවිච්චි කරන්නේ. ඔබ යටි යම්සි තාක්ෂණයක් ඔබ පාවිච්චි කරනවා නම් ඒක අවුරුදු 5000ක, 7000ක, නැතුනොත් අවුරුදු 10000ක උත්සාහයක ප්‍රතිඵලයක් ඔබ අද පාවිච්චි කරන්නේ. ඒක දවසක දෙහික උත්සාහයක් නෙවෙයි. ඇතැම් විට රෝදය හොයාගත්තේ මීට අවුරුදු 8000කට 10000කට කලින්. ඒ චීනයෙන් පටන් ලෝකේ නොයෙක් විදිහේ නිර්මාණයන්, නොයෙක් විදිහේ උත්සාහයන් ප්‍රතිඵල තමයි ඔබ යන වාහනේ අද තියෙන්නේ. ඇතැම් විට පේටන් බලපත්‍රය ඉතියේ තියෙන 1000ක් විතරයි ඉන්නවා ඔබ යන වාහනේ පාවිච්චි කරන කොටස්වල. ඉතින් ඒ තාක්ෂණය, ඒ උපරිම තාක්ෂණය අපි පාවිච්චි කරන්නේ වැඩිම වුණොත් අවුරුදු 10000ක මිනිසාගේ උත්සාහයේ ප්‍රතිඵල. නමුත් පින්තුනි, ඔබ ඊටාම අවධානයෙන් නොනින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා ඔබ යමක් අහනවා නම් ඒක වසර කීයක අත්දැකීමක ප්‍රතිඵලයක්ද? සද්ධර්මයේ නමින් ඔබ යමක් අහනවා නම්, බුදුදහම නමින් ඔබ යමක් අහනවා නම් ඒක අවුරුදු ගණන් වලින් දහස් ගණන් වලින් නෙවෙයි, ඒක සාරාංශයේ කල්පලක්ෂයක මානව බුද්ධිහි අග්‍රතම ඵලය. මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත්ම දේ බුදුදහම. පිනුතුනි, ලෝකයේහි මානසික රෝග වලට සඳහන් කරන කරුණු අතරින් මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා පසුගිය දශක 4-5 සඳහන් කරන ප්‍රධානතම කාරණා දෙකක් තියෙනවා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රැක්ටිස් කරන උන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියනවා. මොනවද ඒ කාරණා? එකක් තමයි ලවින් කයින්ඩ්නස් එක, මෛත්‍රී භාවනාව. අනිත් එක සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. හොඳට බලන්න පින්නතුනි, රිසර්චර්ස් මේ වගේ ප්‍රධාන වශයෙන්ම මානසික ආතතිය දුරු කරන්න සඳහන් කරන ප්‍රධානතම කරුණු දෙකක් තමයි මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානය. මේක මුලින්ම කවුද දේශනා කළේ? මුලින්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඇත්තටම පින්නතුනි, බුදුදහමේ මූලික සංකල්ප අධ්‍යයනය කළ තමයි මේ සෑහගත්තේ. හැබැයි බුදුදහම කියලා කියන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව, එහෙම කිව්වොත් සමහර අය ප්‍රැක්ටිස් කරන්න කැමති නැහැ. සමහර ආගම් වලට දැඩිවම කැමති අය ඉන්නවනේ. වෙනත් ආගමික කන්සෙප්ට් එකක් කිව්වොත් එයා පිළිපදින්න කැමති නැහැ. ඒ නිසා තමයි වෛද්‍ය විද්‍යාවේ එක්ස්පෙරිමන්ට් එකකින් කරපු රිසර්ච් එකක් විදියට, ඒක රිසල්ට් එකක් විදියට කිව්වම එයා පිළිපදින සෝදානම්. පින්නතුනි, මේ දෙකම බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ අවුරුදු 2600කට කලින්. ඒකායන මයම් බෙක වේමග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවාන සම්පතික්කමාය දුක දෝමනසන අත්තංගමාය ඥායසාධිකමාය නිබ්බානසකි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මානසික ආතතිය දුරු කරන්න, හිතේ කෙලෙස් දුරු කරන්න, කනගාටුව දුරු කරන්න, සෝකේ නැති කරන්න එකම ප්‍රතිපදාව විදිහට බුදුහාම දේශනා කළේ මොකද්ද? සතිමත් බව සිහිය දිනු කරන්න කියලා. ඒක තමයි වර්තමානයේ මනෝවෛද්‍යවරුන් සඳහන් කරන්නේ. ඊළඟට ඔබ නිතරම දිනපතාම දේශනා කරන සංග්‍රහණ කරන කර්මිත සූත්‍රය කොහොමද ආරම්භ වන්නේ? යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් ශාන්ත පදයක් හැමදේ නම් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් මොකද කරන්න කියන්නේ? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෙත් වැඩන කියලා දේශනා කරනවා. පහදිරම සූත්‍රය දේශනා කරා පින්නතුනි. ඇතැම් විට අපට උපදින් බෞද්ධ වෙච්ච නිසා මේක ඉතර වටින්නේ නැහැ. ඔබ හොඳට බලන්න පින්නතුනි, Google එකේ ගිහලා සර්ච් කරලා බලන්න, ඇමරිකාව සහ එංගලන්තය කියන රටවල් දෙකේම ආරක්ෂක අංශවල ප්‍රධානින් ට්‍රේනින් කරනකොට සම්පූර්ණ බුදුදහමේ සංකල්ප පුහුණු කරන්නේ. ඇමරිකාවේ ආරක්ෂක අංශයේදී මනෝවෛද්‍ය උපදේශක වෙලේ විදියට පුහුණු කරන කෙනා මහානලෙහිදී කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එංගලන්තයේ රාජකීය හමුදාවේ පුහුණු කරන්නේ ලංකාවේ පැවිදි හිටිය කෙනෙක්. ඔබ ඇත්තමද කිව්වහම පුදුමයි. මේ වගේ ඉහළම තැන්වල රුසියාවෙත් මේක කරනවා. හැබැයි ඒක බාහිරට එච්චර ප්‍රසිද්ධ කරන්නේ නැහැ. රුසියාවේ තොරතුරු අපට වැඩියෙන්නේ නැහැනේ. අපිට බොහෝ විට බටහිර යුරෝපයේ ප්‍රවෘත්ති තමයි ලෝකේ පාලනය වෙන්නේ. රුසියාවේ සොයාගන්න දේවල් අපට බොහෝ විට එන්නේ නැහැ. රුසියාවේ නිෂ්පාදනයක් ඔබ ඇත්තමද දැකලා නැහැ. රුසියානු භාෂාවෙන් තමයි ඔක්කොම ඒවා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන්වත් නැහැ. පින්නතුනි, මේව ගැන අපි අවදිමින් ඉන්නට ඕන. ලෝකේ වර්තමානයේ ලොකු අවදි භාවයක් තියෙනවා, ලොකු උනන්දුවක් තියෙනවා ඉක්මනටම ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න. ඉස්සර මිනිස්සු උත්සාහ කළේ වැඩිපුර උපාධි ගන්න, වැඩිපුර ධනෙන් වැඩි වෙන්න, වැඩිපුර ප්‍රසිද්ධ වෙන්න, ජනප්‍රිය වෙන්න තමයි ලෝකෙ මිනිස්සු උත්සාහ කළේ. අද කෙනෙකුට ලෝකීට වඩා සම්පූර්ණ වෙනස්. මේ 21 සේවස කියන්නේ ආධ්‍යාත්මික සේවස කියලා. මේක ස්පිරිචුවල් ඒජ් එක අපේ ඉන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් මේ සඳහා පරිශන කරනවා. තමන්ගේ සියලුම දේවල් කැප කරලා දහම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපුවා ඉන්නවා. ඉතින් එවැනි කාලෙකින් අපි මේ බුදුදහමේ තියෙන කරුණ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. පින්වත්නි අපි බොහෝ විට සැපසේ ජීවත් වෙන කියලා අපි මොකද කරන්නේ? අපි කරන්නේ ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලයෙන් උපාධි ගන්න එක. ඊළඟට අපි කරන්නේ ඉහළම රැකියාවක් ගන්න එක. ඊට පස්සේ අපි කරන්නේ හොඳම වාහනයක්, හොඳම සිටි එකක ගෙදරක් හදාගන්න එකයිනේ. පින්වත්නි මේ ටික විතරක් සම්පූර්ණ නැහැ කියලා අපේ සතුට සම්පූර්ණ නැරෙන්නේ නැහැ. මේ ටිකෙන් අපිට ගියක් ලැබෙයි, ආහාර පාන ටිකක් ලැබෙයි, වාහනයක් ලැබෙයි. හැබැයි අපේ සතුට මේ වගේ දිනු වෙන්නේ නැහැ. සතුට දිනු වෙන ක්‍රමයේ බුදුහාම දේශනා කළා. කොහොමද තමන්ට තමන්ගේ ජීවිතය ගැන සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ? සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනා සතුටටපත් වෙන්නේ අනිත් කෙනාට වඩා මට හොඳ උපාධියක් තියෙනවා. අනිත් කෙනා නියපු විශ්වවිද්‍යාලයට වඩා මම හොඳ විශ්වවිද්‍යාලයක උපාධිය කළේ. අහවල් කෙනා UCLA ගියේ, අපේ පුතා බර්ක්ලි, මේ අපේ දුව හාවර්ඩ්. මෙහෙම කියලා තමයි අපි සතුට වෙන්නේ. එතැන් මෙතන තව කෙනෙක් සතුට වෙන්නේ වාහනේ පිළිබඳව හිතලා. අහවල් කෙනා ජපාන් වාහනය, මට ඇමරිකන් වාහනය, අහවලට ජර්මන් වාහනය, අහවලට ෆ්‍රාන්ස් වාහනය. එහෙම කියලා තමයි අපි සතුට වෙන්නේ. ඒ වගේම තවත් කෙනෙක් සතුට වෙන රූපය ගැන හිතලා. අනිත් කෙනාට වඩා මම රූපයෙන් වඩා ලස්සනයි කියලා මේකෙන් තමයි සතුටපත් වෙන්නේ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද වෙනත් කෙනෙක් කම්පයා කරන්නේ කියලා. සැමෑරෙසම වෙනත් කෙනෙක් සසඳනකොට තමගේ ළඟ තියෙන ඕන දක්ෂතාවය මොකද්ද කියලා දේශනා කළා. මොකද දක්ෂතාවය? ඔබේ වාහනයද, ගෙදරද, උපාධියද, දරුවගේ විශ්වවිද්‍යාලයද? මේ කිසිම දෙයක් නෙවෙයි පින්වතුනි. බුදුහාම දේශනා කළා සුසුකම් වත ජීවම වේරණේසු අවේරිනෝ, වේරණේසු මනසේසු විහරාම අවේරිනෝ. ලෝකේ වෛර කරන මිනිසුන් අතරින් අනිත් අය සමග අමනාපයෙන් ඉන්න මිනිසුන් ඉන්න ලෝකයේ මම මෛත්‍රියේ සහගත වෙන්න කෙනෙක් කියලා තමන් ගැන තමන් සතුට වෙනවා. ඔන්න සතුට වෙන ක්‍රමය. අනිත් අය වෙනත් වෙනත් අමනාප පුද්ගලයන් ගැන හේතු හේතු උදේහවස ලස්සන වාහනේ ගැන ගමන් අමනාප වෙච්ච කෙනෙක් ගැන හිතලා මූණ නරක් කරගෙන යනවා. එහෙම ලෝකේ කාපි කුඩා වාහනයක ගියත්, වාහනයක් නැතුණත් බස් එකේ ගියත් හරේම සතුටෙන් මෛත්‍රී සාගතව ඉන්නවා. ඊළඟ දේශනා කරනවා සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනසේසු විහෙරාම අනාතුරා. ලෝකේ මිනිස්සු මානසික රෝග වලින් ඉන්නේ. එක යමකට දැඩි ආසාවක්, එක යමක් ගැන අමනාපයක්, එක මෝහයක්. මේ ලෝභ දෝෂ මෝහ වලින් රෝගී වෙච්ච ලෝකයේ තුල මම නිරෝගී කෙනෙක් කියලා තමන් සතුටටපත් වෙනවා. මෙන්න අනිත් කෙනෙක් සසඳන ක්‍රමය. ඊළඟ දේශනා කරනවා සුසුකම් වත ජීවාම උස්සුකේසු අනුසුකං, උස්සුකේසු මනුස්සේසු විහෙරාම අනුසුකං. ලෝකයේ මිනිස්සු බොහෝ දෙනෙක් භෞතික දේවල් ගොඩනගා ගන්නට, ගෙදර බඩමුට්ටු පුරවා ගන්නට උදේ ඉඳන් හවස වෙනකම් මහා වේගයකින් යනවා. ඔබ කොච්චර වේගින් වාහනයක යනවද කියලා ඔබට වාහනේ යන වෙලාවට තේරෙන්නේ නැහැ. ප්‍රිය එකක් උඩ මාර්ගයක් තියෙනවා නම් ඒකේ උඩ ඉඳගෙන බලන්නේ මිනිස්සු යන වේගය. ඔබත් ඒ වේගයෙන්ම තමයි යන්නේ. වාහනේ යන වෙලාවට ඒ වේගය ඔබට තේරෙන්නේ නැහැ. ඒ යන්නේ කුමක් සඳහාද? ඒ යන්නේ රැකියාවට. ඒ යන්නේ මුදල් උපයන්න. පින්කම් කරන්නත් යනවා තමයි අතරෙනි. නමුත් පින්තුනි වැඩිපුර අපි වේගෙන් යන්නේ කොහේද? අපි නොලබපු දේවල් ලබා ගන්න, භෞතික බඩු භාණ්ඩ ඒක රාසී කර ගන්නයි අපි මේ වේගවත් ගමනට යන්නේ. අන්න එහෙම බඩුමුට්ටු ඒක රාසී කර ගන්න ලෝකයේ අනේ මං එච්චර හේ බඩුමුට්ටු පස්සේ දුවන කෙනෙක් නෙවෙයි කියලා තමන් ගැන තමන් සතුටටපත් වෙනවා. මෙන්න පින්තුනි තමන් ගැන තමන් සතුට වෙන ක්‍රමය. ද්වේෂ කරන අතුරින් තමන් මෛත්‍රී සාගත කෙනෙක් කියලා සතුටටපත් වෙන්න. මානසික ආබාධ තියෙන ලෝකෙහි තමන් මානසික නිරෝගීතාවයෙන් ඉන්න කෙනෙක් කියලා සතුටටපත් වෙන්න. සමහර අය තමන්ගේ දරුවා ගැන විතරයි බලන්නේ. නමුත් වෙනතුනි අපේ ගුණවත් අය තමන්ගේ දරුවා වගේම වෙනත් දරුවෙක් දැක්කහමත් වා තමන්ගේ දරුවා දිහා බලන විදියට බලනවා. මේක වෙනතුනි ඇතැම් සතුටමක් තියෙනවා. ඔබ ඇතැමිට අහලා ඇති. ඔය රෙලවුන් එහෙම සතුට වෙනවනේ රෙලවු. වෙලා උයම පාරවල්වල පාර ඉඳගෙන සෙල්ලම් කරන වෙලාවේදී මොකක් හරි අනතුරක් වුණොතින් ඒ පැටව් එකකට ඉන්න අවස්ථාවේදී ලොකු අනතුරක් වුණොතින් මොකද කරන්නේ? ඒ රිනවුන්ගේ අම්මල කාන්තර කරන්නේ ළඟම ඉන්න පැටි අරගෙන යනවා ගහට. හොයන්නේ නැහැ තමන්ගේ දරුව තමන්ගේ පැටියා කවුද කියලා හොයන්නේ. ළඟම ඉන්න පැටි අරගෙන ඉක්මනටම ගහට ගොඩ වෙනවා. පස්සේ තමයි මාරු කරගන්නේ. හැබැයි අපේ එහෙම කරදරයක් වුණත් කොහොමද වෙන්නේ? තමන්ගේ කෙනා තමයි ඉස්සෙල්ලම හොයන්නේ නේ. අනිත් කෙනා ඇතැම් විට තල්ලු බලලා තමන්ගේ දරුව හොස්සගෙන දුවන. නමුත් පින්නතුනි සත්තුන්ගේ මෙහෙම ලක්ෂණ තියෙනවා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ඊට වඩා හොඳ දියුණු වෙන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම අපේ ජීවිතයේ සාර්ථකත්වය සම්පූර්ණව නදාපවතින්නේ තමන් කොයිතරම් මානසික සුවයෙන් ඉන්න කෙනෙක්ද කියන කාරණේ මත. වෙනත් විදිහකින් කියනවා නම් කොයිතරම් දුරට මානසික දුක් පීඩා අඩු කරගෙන තමන් ඉන්න කෙනෙක්ද කියන කාරණේ මතයි තමන්ගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. යම්කිසි අවස්ථාවක අපේ හිතේ දුක කනගාටුවක් තියෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි අපි යමක් ගැන දැඩි ආශාවකින් ඉන්නේ, රාගයකින් ඉන්නේ. ඇතැම් විට යම්කිසි දෙයක් ගැන යම්කිසි කෙනෙක් ගැන අපි හිතේ අමනාපයෙන් ඉන්නේ. එහෙමත් නැත්නම් අපේ හිතේ මෝහය. මෙන්න මේ තුන තමයි යම්කිසි අවස්ථාවක අපේ හිතේ අසහනෙන්, දුකෙන්, කනගාටුවෙන්, පීඩාවෙන් ඉන්නවා නම් අපේ හිතේ ස්වභාවය මොකද්ද? එක්කො හිතේ ලෝභය, එක්කො ද්වේෂය, එක්කො මෝහය. මේ ලෝභය ද්වේෂය නැත්තං ඇලීම ගැටීම දෙකටම මුල මොකද්ද? මෝහය. මෝහය කියන්නේ මොකද්ද? අපි යමක් සිහි කරනකොට අතීතයේ සිදුවෙච්ච දෙයක්, ඇසෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසෙන් ගඳ සුවඳ විඳපු දෙයක්, ශරීරයෙන් පහස ලැබපු දෙයක්, දිවෙන් රස විඳපු දෙයක්, මේ අතීත සිද්ධියක් ගැන අපි හිතලා ඒ හිතන සිද්ධිය තුළ දැන් ජීවත් වෙනා වගේ කියලා තමයි හිතන්නේ. ඔබ දැකපු කෙනෙක් ගන්න බලන්න. නැත්නම් ඔබට කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. අන්න ඒ සිද්ධිය සිහි කරනකොට ඔබට හිතෙන්නේ ඒ සිද්ධිය දැන් මේ මොහොතේ සිදුවෙනවායි කියලා. දැන් සිදුවෙන දෙයක් වගේ ඔබට මැරිලා පේනවා. ඔබට කවුරු හරි දැඩි ලෙස බැනලා තියෙනවා නම් ඒ බැනපු සිද්ධිය මතක් වෙනකොට මොකද වෙන්නේ? ඔබ ඒ සිද්ධියට සම්පූර්ණයෙන්ම යනවා. ඒ සිද්ධියට යනව විතරක් නෙවෙයි සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. මෙන්න මේක තමයි දුකට හේතුව. අන්න ඒ අතීත සිද්ධිය මතක් වෙනකොට අපට තේරෙන්නේ නැහැ දැන් මේ සිහි කරන්නේ තමන්ගේම හිතේ කියලා. තමන් ඇත්තටම සිහි කරන්නේ දැන් සිද්ධිය නෙවෙයි. සරල උදාහරණයක් ගන්න. ඔබගේ ගෙදර තියෙන සීතකරණය කල්පනා කරලා බලන්න. ඒ සීතකරණය ගැන ඔබ දැන් කල්පනා කරනකොට ඔබට කොයි වගේ සීතකරණයක්ද මතක් වෙන්නේ? ලයිට් පත්තු වෙන සීතකරණයක්ද, ලයිට් ඔෆ් කරපු සීතකරණයක්ද දැන් මතක් වෙන්නේ? ඔබ ගෙදර ෆ්‍රිජ් එක මතක් කරනකොට ලයිට් ඔෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද මතක් වෙන්නේ, ලයිට් දාපු ෆ්‍රිජ් එකක්ද? ඇත්තම කාරණේ කියන්නේ ලයිට් දාපු එකක් නේ. ඇත්තටම ලයිට් දාපු ෆ්‍රිජ් එක ඔබට මතක් වෙනකොට මේ වෙලාවේ ලයිට් දාලා දෙක තියෙන්නේ. ලයිට් දාලා නේ දැන් ලයිට් ඔෆ් වෙලා තියෙන්නේ. දැන් වෙන කෙනෙකුට කියන පුණන් දැන් වෙන කෙනෙක් ඇරලා ඇති කියලා. නමුත් ඒ ඇරලා හිටියත් දැන් තියෙන ආලෝකෙ නෙමෙයි ඔබට පේන්නේ. ඔබ ඒ කලින් දැකපු වෙලාවක මිට ආලෝකය තමයි ඔබට මතක් වෙන්නේ. දැන් ඇතැම් විට එක ලයිට් එකක් පිච්චිලා තියෙනත් පුළුවන්. පින්නතුනි අපේ සමස්ත ජීවිතෙම මේක. අපේ අතීත සිද්ධිය ගැන ඔබ අම්මා ගැන සිහි කරනවා නම්, තාත්තා ගැන සිහි කරනවා නම්, ගිය සතියේ කරපු පින්කම ගැන මතක් කරනවා නම්, තමන්ගේ වැඩපළ ගැන මතක් කරනවා නම්, ශ්‍රී ලංකාවේ තමන් හිටිය ගෙදර මතක් කරනවා නම්, ඒ හැම වෙලාවෙම මොකද ස්වභාවය? ඔබ සීකරන්නේ දැන් තත්වයේද? දැන් තත්වයේ නෙවෙයි. ඒ අතීත සිද්ධිය, නිරුද්ධ වෙච්ච සිද්ධිය, සීස් වෙච්ච සිද්ධිය තමයි ඔබ දැන් සීකරන්නේ. ඒ සීකරන මොහොතේ ඇත්තෙම සීකරන්නේ නම් මොකද ඇත සිද්ධියද? දැන් ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මතක් කරනවා නම් ඇත්තටම දැන් තියෙන ගෙදර නම් ඔබ මතක් කරන්නේ. එහෙනම් දැන් ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉස්සරහ තියෙන වාහනේ මොකද්ද? ගෙදර ලයිට් දාලාද? මේ ටිකත් ඔබට කියන්න පුළුවන් වෙන්න. නමුත් එහෙම බෑනේ නේ. දැන් සිහි කරන්නේ ඔබ දැන් තියෙන ගෙදර නෙවෙයි, ඒ අතීතයේ දැකපු ගෙදරය මතක් කරන්නේ. නමුත් ඇත්තටම අපේ තියෙන මෝහය නිසා මේක පිළිගන්න සූදානම් නැහැ අපි. පින්නසන් මේක අපට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ වෙන කවුරුවත් මේක දන්නේ නැහැ. තවත් සරල උදාහරණයක් ගන්න. ඔබ කෑමක් කනවා කියලා බලන්න. ඉතාම සරල උදාහරණයක්. දැන් අපි හිතාගෙන ඉන්නවා හුඟක් බුද්ධිමත් කියලා නේ. අපි ඉහළම විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන තියෙන්නේ, ලොකු තැනක වැඩ කරන්නේ, හොඳම තාක්ෂණ වාහනේ කියන්නේ අපි හුඟක් බුද්ධිමත් කියලා හිතෙන්නේ නේ. බලන්න පින්නතුනි, අපිට තව කාරණෙන් අපි කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබ කෑම පිනානක, කෑම කනකොට බට්ටික වෑංජන ටික ඔක්කොම දැන් පෙනි, ඔබ කෑම ගුලියක් අරගෙන කටේ දාගන්නවා. කටේ දාලා ඔබ දැන් හපනවා. හපනකොට රසයක් දැනෙනවනේ. ඒ රස දැනෙනකොට ඔබට හිතෙන්නේ මේ රස දැනෙන කොයි කෑම කියලාද? ඇත්තම කියන්න බලන්න. ඔබට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑමට කිය රසය එන්නේ කියලා නේ. ඇත්තටම මේ මොහොතේ ඔබට රසය එන්නේ පිඟානේ තියෙන කෑමද? අර පිඟානේ ලස්සනට තියෙන එක එක පාටට තියෙන කෑමල රහද දැන් මෙන්නේ. දැන් රසය එන්නේ කටේ තියෙන කෑමේ ටිකයි අරගෙන පිඟානේ පැත්තෙන් තියන බලන්න ලස්සනද කියලා බලන්න. පින්නතුනි බලන්න අපි මෙතෙක් කල කවදාහමවත් නිකමටවත් හිතලා තියනද මේක? අපේ සම්පූර්ණ ජීවිතය ගැන මේක පිනතුන. දැන් ඔබ මේ වෙලාවේ මං ගැන මන් දිහා බලාගෙන ඉන්නවනේ. ඔබට පේන්නේ මේ දැන් සජීවීව මේ හාමුදුරු පේනවා. සජීවීව මේ හාමුදුරන්ගේ හඬ ඇහෙනවා කියලා ඔබට හිතෙනවා. ඇත්තටම පිනතුන් සජීවීව අහන්න බෑ. සජීවීව දකින්නත් බෑ. ඇසෙන් දකින්න අපි සාමාන්‍ය කියන චක්කු විඥාණයෙන් දකින්නවා කියලා. සාමාන්‍ය කියන සෝත විඥාණයෙන් අහනවා කියලා. ඇත්තට මේක නෙවෙයි. අපි දකින්නේ, අපි අහන්නේ මනෝවිඥාණයෙන් අහනකොට, මනෝවිඥාණයෙන් සෝත විඥාණයෙන් අහනකොට, චක්කු විඥාණයෙන් දකිනකොට අපිට ඒ සිද්ධිය මතක් වෙන්නේ. නමුත් ඇත්තටම අපි මනසෙන් දකින්නේ මේක. මේක තමයි යථාර්ථය. අර මුලින් ලැබිච්ච එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙලා ඒක නැවත මනසින් අරගෙන දෙවෙනි පියවරෙන් තමයි අපි මනසෙන් තමයි මේක හඳුනගෙන දකින්නේ. නමුත් සිතේ තියෙන වේගවත් භවනි සම්පූර්ණක දැනෙනවත් නැහැ. හිත ඉතාම වේගවත්. හිත ඉතාම වේගවත් නිසා අපට හිතෙන්නේ දැන් සජීවී රූපයක් පේනවා, දැන් සජීවී සංඥාවක් ඇහෙනවා කියලා. මෙන්න මේක යථාර්ථයේ දැක්කොතින් පින්නතුනි අපට තේරුම් ගන්න පුළුවන් අපි සම්පූර්ණම දුක් විඳින්නේ අපේ තියෙන අවිද්‍යාව නිසා කියලා. මේක තේරුම් ගත්තොත් පින්නතුනි මේක ටිකක් හරි තේරුනොත් එදාට ඔබ බුදුරජාණන් වහන්සේට වඳින්නේ, එදාට ඔබ ඔබට බණ කියපු හාමුදුරන්ට වඳින්නේ අද වඳින විදිහට නෙවෙයි. ඊට වඩා හුඟක් වෙනස් විදිහට. සම්පූර්ණයෙන්ම අපි මේ දුක නිදින විදිය සම්පූර්ණයෙන්ම අපි මනසෙන් හදාගත්තු අවිද්‍යාව නිසා හදාගත්තු දුකක් නේද මේ විඳින්නේ කියන එක අපට තේරෙනවා. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද කියලා? බුදුරජාණන් වහන්සේ හැරුණකොට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද? ප්‍රඥාවන්තම කෙනා කවුද? සරුවත් හාමුදුරුවෝ. සරුවත් හාමුදුරුවෝ තමයි ප්‍රඥාව තුන් අතරින් අග තැන්පත් වෙලා හිටියේ. මේ සරුවත් හාමුදුරුවන්ට බණ කිව්වේ කවුද මුලින්ම? සරුවත් හාමුදුරුවෝ බෞද්ධින් බවට පත් වුණේ බුද්ධ ශාසනයේ කුණිකාගේ බණ අහලද? මතක නැහැ, පොඩි කාලේ දහම් පාසල ඉගෙන ගත්තානේ. ඇයි පින්නසෙන අර පස්සක මහණුන්ගෙන් අස්සදි හාමුදුරන්ගෙන් මේ බණ හැමෝ උපතිස්ස පරිපරායකය කියලා. උපතිස්සනේ මුලින්ම උපතිස්ස පොලිත දෙන්නනේ. සරියුත්ම ගණන් කියන්නේ. ඒ උපතිස්ස මුලින්ම බණ හැවේ අස්සදිගෙන්. අස්සදි හාමුදුරන්ගෙන් පස්සක මහණුන්ගෙන් එක්කනේ කොණ්ඩාඤ්ඤ බප්ප බන්දිය මහා නමස්සදි කියලා. අන්නේ අස්සදි හාමුදුරන්ගෙන් බණ අහල තමයි සරියුත් හාමුදුර සෝවාන් වුනේ. ඔබ දන්නවද සරුවත් හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවන්ට ගරු කරපු හැටි? බුදුරජාණන් වහන්සේට විතර ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච මේ ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සරුවත් හාමුදුරුවෝ අසගේ හඳුරන ගරු කරේ කොහොමද? හැමදාම රාත්‍රි නිින්දට යන කලින් බලනවා අසගේ හඳුර කොහෙද ඉන්නේ කියලා. බලල උන්වහන්සේ ඉන්න විහාරස්ථානයේ නම් අසගේ හඳුර හමු වෙන කියලා වැඳලා නමස්කාර කළා තමයි සැතපෙන්නේ. ඒ විතරක් නෙවෙයි අසගේ හඳුර ඉන්න දිහාවට හිස දාලා තමයි සැතපෙන්නේ. දැන් අපි නිදි වෙනකොට බලන දිශාවක් නේද? අපි බලන්නේ බටහිර නොවන දිශාවක් බලන්නේ අපිනේ. අපි හිතනවා හුඟක් බුද්ධිමත් කියලා නේ. නමුත් බුදුහාඳුරන් විතරක් දෙවෙනි වෙච්ච සැරියුත් හාඳුර බලන්නේ බස්නාහිර කොහෙද කියලා නෙවෙයි. සැරියුත් හාඳුර බලන්නේ අසගේ හාඳුර කොහෙද ඉන්නේ කියලා. අර තමන්ට කරපු ධර්ම අනුග්‍රහයට දක්වන ඉහෙළම කෘතඥතාවය මේ දක්වන්නේ. ඒ පැත්තට හිස දාලා තමයි සැතපුනේ සැරියුත් හාඳුර. ඒ තරම් ගෞරවයක් ඇති වෙනවා කියන තේ ලෝකෙ කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි යථාර්ථයක් මේ බුදුදහම තුළින් දුකේ ඇතිවීම නැතිවීම ගැන සඳහන් කරනවා. ඔබට පුදුම හිතේ ඇත්තටම මෙච්චර කලක් අපි සැපද විඳේ කියලා. අපි ඇහැට රූප ටිකක් දැකලා, කනට ශබ්ද ටිකක් අහලා, ඇඳුම් ටිකක් ඇඳලා, වාහනයක ගිහිල්ලා ඇත්තටම අපි මහා සැපයක් විඳ කියලා හිතනවා. පින්නතෙනි බුදුදහම දැනගත්තු දවසට තමයි ඔබට සැප විඳින විදිය සහ දුකේ නිදහස් වෙන විදිය තේරෙන්නේ. ඒකෙන් කියන්නේ ඔබ අද කරන රැකියාව කරන්නේ නැහැ කියලා. ඔබ අදටත් වඩා හොඳ රැකියාවක් කරනවා. ඔබ අද එක උපාධියක් නම් අරන් තියෙන්නේ ධර්මයේ දැනගත්තු දවසට උපාධි දෙකක් ගන්නවා. ඔබට අද එක ડોක්ටරේට් එකක් ගන්න තියෙන්නේ මාස්ටර් ඩිග්‍රියක් නම් තියෙන ඔබ එදාට දෙකක් ගන්න උපාධි. ඇයි ඒ? මාන්නේ වැඩි කරගන්නද? නෑ, වැඩිපුර මුදල් ඉක්මනට උපයලා කාලය ඉතුරු කරගෙන ධර්මයේ හැසිරෙන්න. පින්නතුනි අද ලෝකේ ප්‍රවණතාවයේ තමයි පෙන්ෂන් යන කම් විස්රාමයට රැකියාව කරන්නේ දැන් බුද්ධිමත් අය. ඉක්මනටම මිල මුදල් හරි හම්බ කරලා ඉතුරු කරලා ධර්මයේ හැසිරෙන්න. අද එහෙම කාලෙක අපි ඉන්නේ. පින්නතුනි ඔබට ඇදැමිට පුදුම හිතේ සමහර විහාරස්ථානවල ශ්‍රී ලාංකික විහාරස්ථානවල සිංහලෙන් බණ කියනකොට ඇතැම් විට ඉරානයේ ඉරාකයේ වෙන රටවල ඉපදිච්ච අය ඒ මැද ඇවිල්ල බණ අහගෙන ඉන්නවා. සිංහලෙන් බණ කියන්නේ. ඇයි? බණ තේරුම් ගන්නද? තේරුම් ගන්න නෙවෙයි පින්තුණිය, විශ්වාස කරනවා මේ බණ අහන අය අතුරු ඉන්නකොට, භාවනා කරන අය අතුරු ඉන්නකොට ලොකු එනර්ජි එකක් තියෙනවා. අන්නේ එනර්ජි එක ගන්න කියලා නොතේරුණත් කියන්නේ මැද වාඩිවල ඉන්නවා. අපි ඇතැම් විට අනේ අපේ ළමයින්ට ওই සිංහල තේරෙන්නේ නැහැ නේ, ඕන්නේ නැහැ ගෙදරට වෙලෙකින් වෙන දෙයක් කරමු කියලා ගෙදර තියෙනවා. පින්තුනි ඒ තරම් අද දහමට නැඹුරු වෙච්ච කාලෙක මේ අය ඉන්නේ. ඒක අමතක කරන්න එපා. ඒ නිසා අපි දක්ෂ වෙන්නේ පින්තුනි ලෝකෙ ඉහළම විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්ත කියලා අපි දක්ෂ වෙන්නේ නැහැ. අපි දක්ෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම ගැඹුරු කාරණා, අපේ හිතේ මානසික පීඩාවක් වෙන කාරණා මොනවද කියන එක තේරුම් ගත්තොත් තමයි අපි ඇත්තටම දක්ෂ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. සියලුම ධර්මයන් මනස පෙරළු කොටගෙන යන්නේ. අපි කරන කායික වාචික මානසික සියලුම දේවල්ට මනස ප්‍රධාන වන්නේ. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. යම් කිසි කෙනෙක් ප්‍රසන්න මනසින් පිරිසිදු මනසින් යම් කිසි දෙයක් කියනවද, යම් කිසි දෙයක් කරනවද, අන්නේ පිරිසුදු මනසෙන් කියන කරන දේවල ආනිසංස විදියට තමට ජීවිතේ සැපල වෙනවා. හරියට තමාගේ පිටපස්සේ එන සෙවණැල්ල වගේ එහි ආනිසංස තමන්ට ලැබෙනවා. පින්නතුණි අප මේ ජීවිතේ ගිනවන්නේ අතීතයේ කරපු මහා පින කානිසංසෙ. ඔබට ඇතැම් විට තේරෙන්නේ නැහැ ඇත්තටම අපි මේ පින කානිසංස ගෙවනද කියලා ඔබට තේරෙන්නේ. ඒක තේරෙන්නේ ඔබ ධර්මය හොවට පස්සේ. ලෝකේ සමහර අය උපතින්ම පින්නතුණි නොයෙක් විදිහ ආබාධිතයි, මන්දබුද්ධිකයි, ඇතැම් විට ආබාධිතයි. සමහර විට මේ වගේ ධර්ම යහන්නට බොහෝ දෙනාට අවස්ථාව නැහැ. ඇතැම් විට ඇමරිකාව ඉපදිච්ච උනත් බොහෝ දෙනාට ධර්ම යහන අවස්ථාව නැහැ. එයා දන්නේවත් නැහැ බුදුදහම කියලා කතියද කියලා. ඇතැම් විට කොකාකෝලා ගැන ඇමරිකාවේ ජනගහනයේ 99%ක්ම දන්නවා. හැබැයි බුද්ධ කියන වචනේ 100%ක්වත් දන්නේ ඇමරිකාවේ අය. පින්නතුනි අපි මේ හුඟක් වරම් ප්‍රසාද හුඟක් පිනක් අතීතයේ මහා පිනක් අපි භුක්ති විඳින්න ඉන්නේ. ඒක පින්නතුනි හැමදාම එක දිගට එක විදියටම නේ. කොයි මොහොතේ මේක පල්ලේ හරියට දන්නේ. කොයි මොහොතේ අපි අතීතයේ කරපු අකුසල කර්මයක් අපේ ජීවිතවලට විපාක දෙයක දන්නේ නැහැ. මෙන්න මේක තේරුම් ගන්න කෙනා නිතරම තමන්ට කරන්න පුළුවන් ඉහළම කුසල දහම් නිතර කරමින් ඉන්නවා. මොනවද අපිට කරන්න පුළුවන් පින්කම් කුසල්? හිත පිරිසිදු වන දේවල්. පින්නති උදෑසන අවදිවෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම් තමන්ගේ හිත පිරිසිදු වන දේවල් තමන්ට ගෙදර ඉඳගෙනම කරන්න පුළුවන්. නිවසේ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව වෙනුවෙන් ඔබට පැන් විදුවක් උදේ පූජා කරන්න පුළුවන්. ගෙදර ඔබේ අතින් හදපු මල් ගහක මලක් පූජා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවට ගිලන් පස ටිකක් ඔබට පූජා කරන්න පුළුවන්. මෙතනින් තමයි අපි දවස ආරම්භ කරන්නේ. ඒක තමයි ලොකු ආශිර්වාදයක්. තමන්ගේ ගෙදර තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අම්මා තාත්තට තමන්ගේ දෑතින්ම කෑම ටික සෝදානම් කරලා දෙන්න පුළුවන්. අම්මා තාත්තට වඳින්න පුළුවන්. වැඩිහිටියන්ට පූජනීයට වඳින එක පින්නතුනි දිගාසිරි ලබන හේතුව. පින්නතුනි බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. ඔබ අහලති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුඩා කුමාරයෙක් හිටියා දවස් හතෙන් මරණයට පත් වෙන හිටිය. බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන මේ දරුවා වට කරගෙන ස්වාමීන් වහන්සේලා දවස් හතක් පිළිත් කිව්වා. දවස් හතෙන් මේ යන හිටියේ මේ ළමයා පින්නතුනි අවුරුදු 120ක් ජීවත් වුණා කියලා කිව්වා. ඒ දරුවා වෙනුවෙන් කියපු ගාථාව තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාක ඡායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං කියන එක. නිතර වැඩිහිටි සිල්වත් ගුණවත් වයෝවෘද්ධය වන්දනාමාන කරන අයට ආයු වන්නෝ සුඛං බලං ආයුෂය වර්ණය සැපේ බලයෙන් මේ කාරණා ලැබෙනවා. ඔබේ දරුවන්ට ඔබ ඇත්තට මාදරේ නම් හොඳවට දනගස්සල වැඩිහිටින වන්දවන්න. ඔබට වන්දවන්න. ඒක ඔබට නෙවෙයි වාසිය. ඒ දරුවන්ටයි ඒක වාසිය. ඒකේ ආශිර්වාදය දරුවන්ටයි. පින්තුන ඔබ දැකලා ඇති බුරුම තායි වියට්නාම් අය සමහර චීන අය මෙහි ඉපදිච්ච අය ඒ ළමයි ස්වාමීන් වහන්සේලට වඳින හැටි ඔබ දැක්කොත් පුදුම හිතේ. ඇමරිකාවේ ඉපදිච්ච අය කුඩා කාලේ පටන් මෙයාට හොඳට පුහුණු කරනවා. හොඳට වාඩි වෙන්න, හොඳට වඳින්න, බුදුහාමුදුරන් දන ගහලා තුන් පාරක් වඳින්න හොඳට පුහුණු කරනවා මේ බටහිර සමාජයේ ඉපදුණාතේ. ඇමරිකාවේ ඉන්න බෞද්ධයන් අතරින් වැඩිපුරම ප්‍රමාණයක් ඉන්නේ, වැඩිපුරම සාසනය පරිත්‍යාග කරන්නේ වියට්නාම් බෞද්ධයන්. ඒ වගේම තායි බෞද්ධ, තායි බුරුමය හුඟා ශ්‍රද්ධාවන්තයි. ඒ අය තමන්ගේ රටෙන් කොච්චර දුර ආවත් ඒ අය තමන්ගේ භාෂාව අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ආගම අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් වෙලාවට තමන් කෙනෙක් විවාහ වුණොත් ඒ විවාහ වෙච්ච කෙනත් කොහොම හරි තමන්ගේ ආගමට ගන්නවා. කොහොම හරි කරුණු පැහැදිලි කරලා දෙනවා, එයාට ධර්මයේ දේවල් කියවන්න දෙනවා. පින්නතුනි මේ ආభాෂයේ මේ කරුණ අපි තේරුම් ගන්නට ඕන. අපි ලංකාවෙන් දුර රටකට ඇවිල්ලා පින්නතුනි බොහෝ විට අපි කියන්නේ අපි මේ හොඳම තාක්ෂණය පාවිච්චි කරන හොඳම විශ්වවිද්‍යාලයට යනවා, හොඳම නිවෙස්වල හොඳම සිටිස්වල අපි ඉන්නවා කියලා තමයි ලංකාවට කියන්නේ නේ. ලංකාවේ ගියාම ටිකක් ආඩම්බරයි නේ, ඇමරිකාව ඉඳලා ආවේ කියලා නේ. මෙහි ඉන්නකොට නම් එච්චර ගානක් නැහැ. මෙහි ඉඳලා ගියාට පස්සේ ටිකක් පොඩ්ඩක් අමුත්තක් තියෙනවා නේ. ඇතැම් වෙලාවට ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගියාට වඩා, මැදපෙරදිගේ ඉඳලා ගියාට වඩා ඇමරිකාවේ ඉඳලා ගියාම පොඩ්ඩක් හිතේ තියෙන පොඩ්ඩක් නේ. ඒක කාඩක් තියෙන දෙයක්. ඒක හොඳයි වෙනතුනි, කමන්නේ. නමුත් ඔබ ඊට වඩා දෙයක් මේ රටේ ඉඳලා අරගෙන යන්න ඕන. ඒ මොකද්ද? ලංකාවේදී ඔබට ප්‍රැක්ටිස් කරන්න බැරි වෙච්ච බුදුදහම ඊටත් වඩා ප්‍රමාණ්‍ය මෙහෙදී ඔබ පරිහරණය කරන පුහුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් ඒක කරනවා පින්නතුනි. සාමාන්‍ය කුඩා රැකියාවල් විතරක් නෙවෙයි. ඇතැම් විට Apple company වැඩ කරන, Google එකේ වැඩ කරන සමහර අපි දන්නා ඉන්නවා. ඇතැම් විට පින්කම් වලට සෑහුසේ ඉඳලා මෙහෙනව සමහරයි. කටින පින්කම් වලට සමහර සිල් වැඩසටහන් වලට ඒ අය නිතරම කියන්නේ ඒ අය සතුටු වෙන්නේ, ආඩම්බර වෙන්නේ Google එකේවත් Apple company වත් වැඩ ගන්න හිඳ නෙවෙයි. ඒ සතුටටපත් වෙන්නේ අපි ලංකාවටත් වඩා මෙහෙදී බුදුදහම ප්‍රායෝගික කරනවා. අපි ලංකාවේ හිටියට වඩා සිල් ගන්නවා. ලංකාවේ හිටියනම් ඇතැම් විට මාසෙ දෙක දවසයි සිල් ගන්නේ. ඔබ විශ්වාස කරනවද සමහර මෙහි ඉන්න අය ඉන්නවා මාසෙට තුන් වතාවක් සිල් ගන්න අය ඉන්නවා. ඇයි ඒ? එක එක පන්සල දෙක එක සති අන්දනේ සිල් වැඩසටහන් තියෙන්නේ. ඒ නිසා පන්සල කිහිපයක සිල් ගන්න පුළුවන්. ඔබ පින්නතුනි ලංකාවේ ගිහිල්ලා ඔබ කියනවා නම් ලංකාවේ නාමල තාත්තලට අම්මේ තාත්තා අපි ඇමරිකාවේදී මාසෙට දෙපාරක් සිල් ගන්නවා තුන් පාරක් සිල් ගන්නවා කියලා මෙන්න මේකයි ඔබේ අභිමානය. ඒ කියන්නේ ඇත්තටම ඔබ මානසික සුවයෙන් ඉන්න කෙනෙක් කියන එකකින් කියන්නේ. සිල් ගන්න එක විතරක් නෙවෙයි. ඒත් එක තමන්ගේ අභ්‍යන්තර ගුණධම් වල පැහැදිලි වෙනසක් සිද්ධ වෙන්නට ඕන. ඒ නිසා ඉහළම ගුණධම්, ඉහළම තාක්ෂණය, ඉහළම යන්ත්‍රෝපකරණ, ඉහළම රැකිරක්ෂාවල් අධ්‍යාපනයේ ලැබපු ඔබ ඊට නොදෙවෙන විදියට ධර්මයේ තියෙන ඉතාම වැදගත් කාරණා ඔබ ප්‍රායෝගිකව කරන්නට ඕන. ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් ඉහළම ආශිර්වාදයෙන් ජීවිතේ ලබා ගන්නට ඕන. බුදුදහමෙන් තරම් පින්නොත්ින ඔබට ජීවිතේ ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් වෙනත් ආගමක් නැහැ. ඒක බෞද්ධයන් විතරක් නෙවෙයි පින්නතුනි. සමහර වෙනත් ආගමික අයත් මේ බුදුදහමේ තියෙන බුදුදහමෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ආශිර්වාදය ලබා ගන්නවා. සමහර මැද පෙරදිග ප්‍රතිචාය පින්නතුනි. මෙන්න මේ කාරණා සඳහන් කරද්දී අපි සඳහන් කළා තමන්ගේ ජීවිතේට ආශිර්වාද දෙන තමන්ගේ ජීවිතේ සතුට ලැබෙන ක්‍රමාතුරින් උදෑසන අවදි වුණාට පස්සේ තමන් නිදාගත්තු ඇඳේ මිදගෙන ටිකක් වෙලා ඔබ මෛත්‍රී භාවනා වඩන්න. කොහොමද වඩන්නේ? සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා. අද දවසේදී මට මුණ ගැහෙන හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ විනාඩි 5ක්. එහෙම මෛත්‍රී වඩලෝ වෙලියට බැසට පස්සේ ඔබට කවුරුවත් එක්ක අමනාප වෙන අයිතියක් නැහැ. කාගේ යටින් කොයිතරම් වරදක් අඩුපාඩුව සිදු වුණත් ඔබට හිතරි දව ගන්න අයිතියක් නැහැ. ඇයි ඔබ උදෑසන මෛත්‍රී වඩල එළියට ආවේ? ඒ විතරක් නෙවෙයි රාත්‍රියේ නිින්දට යනකොට නැවත විනාඩි 5ක්. අද දවසේ මට මුණ ගැහිච්ච හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. දිනුතුනි මානසික සුවයක් කරා යන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි මෛත්‍රී භාවනා වඩන්නට ඕන. මෛත්‍රී භාවනා වඩන්නේ නැත්නම් ඇත්තටම තමන් තමන්ගේ සිතට ආදරේ නැහැ. යම් කෙනෙක් තමන් තමන්ගේ සිතට ආදරේ නැහැ කියන්නේ තමන් තමන්ට ආදරේ නැහැ කියන එක. අපේ ශරීරයට අපේ රූපයට ආදරය කරයි කියලා ඇත්තටම අපි අපට ආදරය කරා වෙන්නේ නැහැ. අපේ හිත මිතුරු වෙන්නට ඕන. හිත මිතුරු කියන්නේ මොකටද? හිතට මිත්‍රයෙක් වෙන්නට ඕන. අපි හිත මිතුරන් හොයාගෙන යන්නේ බාහිරින් නේ, පිටස්තරනේ. ඇත්තටම හිතට මිතුරා වෙන්නේ මොකද්ද? හිතට මෛත්‍රිය එකතු කරන්නට ඕන, හිතට සතිමත් බව එකතු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම තමන්ගේ හිත මිතුරෙක් වෙන්නේ, කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුගේ හිතට මානසික පීඩාවක් දුකක් තියෙනවා නම් ඒක දුරු කරන්න මොකද කරන්න ඕනේ කියලා. යම් කෙනෙකුගේ හිතට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙලා තියෙනවා නම් ඒක දුරු කරන්න කළ යුතු කාරණා පහක් දේශනා කළා. ඒක සඳහන් වෙන්නේ විතක්ක සංඛාන සූත්‍රයේ. කොහොමද සඳහන් වන්නේ? තමන්ගේ හිතට රාගයක් හරි, ද්වේෂයක් හරි, මෝහයක් හරි ආපු වෙලාවේදී තමන්ගේ හිත ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. පින්නතනේ අවුරුදු 3 මාරක විතර පොඩි දියණියක් ඔබ අහලා තියෙන දෙමිට බණ කියනවා. ලංකාවේ ඉපදිච්ච ළමෙන් අවුරුදු 3 මාරක් තරම වෙන්නේ එනමෙම අවධානයෙන් ඉන්න ඕනේ කියන එක සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අනිත්‍යතාවය පරිසම්පාදේ විස්තර කරන පින්නති. කොහොමද දුක හටගන්නේ? ලැබුණත් නොලැබුණත් කොහොමද සතුටෙන් ඉන්නේ කියන එක විස්තර කරනවා. සසර හුඟා ප්‍රඥාව දිනු කරපු ළමයි කීප දෙනෙක් මෙතන ඉපදෙලා ඉන්නවා. ඇත්ත මේ වහන කොට ඔබට හිතෙයි ඔබ කොතනද ඉන්නේ කියලා. පින්නති අපි සසරේදී ප්‍රඥාව දිනු කරවකින් ඒ ප්‍රඥාව කියන එකට මේ කායික වයස බලපාන්නේ නැහැ කියලා. වයස කොටස් තුනකට බෙදෙනවා. කායික වයස, මානසික වයස, ආධ්‍යාත්මික වයස කියලා. Physical age, mental age, and spiritual age කියන එක. Physical age කියලා කියන්නේ තමන්ගේ උපැන්න සහතිකයේ තියෙන වයස. Mental age කියලා කියන්නේ තමන් තමන්ගෙන හිතන් ඉන වයස. සමහර කෙනෙක් ඇතැම් විට අවුරුදු 30ක් විතර වෙනවා. නමුත් හිතන් ඉන්නේ 18ක් විතර වගේ කෙනෙක් කියලා. තමන් හිතාගෙන ඉන්නේ සමහර කෙනෙක් අවුරුදු 40ක් වෙන හිතාගෙන ඉන්නේ මට 60ක් විතර දැන් අමාරු විමුක් කරගන්න බැහැ මම කියලා. ඒ කියන්නේ mental age කියලා. තවත් තියෙන spiritual age කියලා. මේ spiritual age එකට නම් කවුරුවත් අකමැති වෙන එකක් නැහැ. කායික වයස නැ වැඩි වෙනකොට දුකයි ටිකක් නේ. එච්චර වයස වෙන්නේ නැහැ කියලා කියන සමහර. නමුත් වෙනතුර spiritual age එක කියලා කියන්නේ හැම වෙලේම ආධ්‍යාත්මික වයස. ඒක අර වයස දෙකටම වඩා වටිනවා. ඒ කියන්නේ තමන්ට මානසික පීඩාවක් වෙච්ච වෙලාවෙදී. බාහිර කෙනෙකුට තමන් පාලනය control කරන්න බැරි විදිහට තමන් ස්වාධීන වෙන එක. මේක තමයි liberation කියන්නේ. Freedom කියන්නේ. බොහෝ දෙනෙක් liberation එක freedom එක නිදහස විමුක්තිය හොයාගෙන යන බාහිරේ. නමුත් බුදුදහමේ තියෙන විමුක්තිය තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන්ම ලබා ගන්න දෙයක්. සැබෑ විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? සැබෑ නිදහස කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ බාහිර කෙනෙකුට හෝ පුද්ගලයෙකුට තමන්ගේ සතුට බැහැර ගන්න බැරි විදියට ශක්තිමත් මනසක් ඇති කරගන්න එක. මෙන්න මේක ඇති කර ගැනීමේදී සිතට එන රාග, ద్వේෂ, මෝහ අඩු කරගන්න ක්‍රමය බුදුහාඳුරෝ දේශනා කළා විතක්ක සංඨාන සූත්‍රයෙන්. කොහොමද ක්‍රමය? පළවෙනි ක්‍රමය තමයි අඤ්ඤ විතක්ක කියන එක. හිතට රාගයක් නම් ඇති වෙලා තියෙන්නේ රාගයට විරුද්ධ සිතුවිල්ලක් විතර හිතන්නට ඕන. සිතට ඇවිල්ලා තියෙන දැඩි ලෝභයක් නම් පරිත්‍යාග ශීලීත්වයේ දන් දීම ගැන හිතන්නට ඕන. සිතට ඇවිල්ලා තියෙන අමනාපයක් නම් මෛත්‍රිය සිහි කරන්න ඕන. ඒ ඇතිවෙච්ච කෙලෙසට පිටස් විරුද්ධ දෙයක් සිතමින් අර ඇතිවෙච්ච ක්ලේශය දුරු කරගන්නට ඕන. මේකට කියන්නේ හරියට ඇණයකින් ඇණයක් ගහලා ඉවත් කරනවා කියලා. ලීයක ඇණයක් ගහලා තියෙනකොට ඒ ඇණ ඉවත් කරන්නේ වෙනත් ඇණයකින් අර ඇණයට ගහනවා. අන්න ඒ වගේ තමයි හිතට ඇතිවෙච්ච රාගය දුරු කරන්න පරිත්‍යාගශීලීත්වයේ අසුභයාදී භාවනාවක් වඩනවා. හිතේ ඇතිවෙච්ච අමනාපය ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩනවා. හිතේ තියෙන මෝහය දුරු කරන්න සතිමත් බව වඩනවා. සතිපට්ඨානය වඩනවා. මේක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ආදීනව දස්සාවේ කියලා කියනවා. තමන්ගේ හිතට රාගයක් හරි යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් හරි මෝහ සිතුවිල්ලක් හරි ආවට පස්සේ තමන් හිතනවා මේක ආදීනව. තමන් මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක් මෙච්චර මහන්සි වෙලා රැකියාවල් කරලා මුදල් උපයන කෙනෙක්, මෙච්චර ලස්සන ගෙදරක ඉන්න කෙනෙක්, මෙච්චර හොඳ සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරන කෙනෙක්, ඇයි මන් නිකන් දුක් විඳින්නේ මේ කෙලෙස් හිතේ දාගෙන කියලා තමන් මේ කෙලෙස් වල ආදීනව හිතලා ඒ කෙලෙස් දුරු කරගන්න. මේක දෙවෙනි ක්‍රමය. මේකට උපමාවක් සඳහන් කරනවා. හරියට ලස්සනට පිරිසිදුව ඉන්න කෙනෙක්, නාලා හොඳට ඇඳුම් ඇඳලා සුවඳ විලෝම එහෙම ගල්වල ඉන්න කෙනෙක්ගේ කරේ දානවා නම් මියගේ පොකුණු ඇච්ච මියගේ මේ කොණ ඔබ සතුට වෙනවද? ඔබ හරියට පිළිගන්නපත් වෙනවනේ. අන්න ඒ වගේ ඔබේ මේ ශරීරය ලස්සනට තියාගන්න වගේම හිතත් ලස්සන මලක් වගේ, ලස්සන පිරිසිදු සුදු රෙදි කඩක් වගේ ලස්සනට හිත තියාගන්න. ඒතකොට තමන්ට බය නැහැ. තමන්ට ඕන තැනක නිදහසේ යන්නට බලමු. මේක තමයි සැබෑ නිදහසේ මාර්ගය. ආදීනව බලන එක. පළවෙනි එක වෙනත් අරමුණක් සිතන එක. දෙවෙනි එක ආදීනව හිතන එක. තුන්වෙනි කාරණය අසති අමනසිකාරා කියලා කියනවා. යම් කිසි කෙනෙකුට යමක් සිතක් සිතුවිල්ලක් එද්දි යමක් ගැන දැඩි ආසාවක්, රාගයක්, ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ සිතුවිල්ල නොසිතා ඉන්නට ඕන. සිතන වාර ගන්න අඩු කරන්න ඕන. ඒ සිතුවිල්ල වෙනකොට වෙනත් දෙයක් හිතනවා. දැන් මේ කියන කාරණා හොඳට දක්ෂ වෙනකොට තමයි තේරුම් ගන්න. මේකෙන් කියන්නේ අමතක කරන්න කියලා. හොඳට මතක තියාගන්න බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානේ ජීවත් වෙන කියලා නෙනේ. සමහර අය හිතනවා මේක බුදුදහමයි කියලා නේ. පිනතුන් මේක බුදු දහම නෙවෙයි. බුදු දහමේ කිසි තැනක අමතක කරන්න කියලා නැහැ. බුදු දහමේ හැම ගුණ දහමකම පදනම සතිමත් බව. සිහිය දිනු කිරීම. සිහිය දිනු කරන මතකේ වැඩි වෙනවද අඩු වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේ කොයි තරම් දිනු වෙනවද? සිහිය දිනු කරාම. ඉපදෙච්ච දවසේ නම් ඔක්කොම ටික මතක් කරන්න පුළුවන්. එච්චරද? නෑ මව කොට කුසල පිළිසඳ ගත්තේ මොහොතේ පටන් ඔක්කොම ටිකක් කියන්න පුළුවන්. තවත් හිත දිනු කරොතින් ධාන මට්ටමට අභිඥා මට්ටම දිනු කරොතින් පසුගිය ආත්ම භාවල මහාකල්ප 84000ක් ආපස්සට සීකරන්න පුළුවන්. මහාකල්ප 4500ක් සීකරන්න පුළුවන්. උපරිම 500ක්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නෑ. පින්නතුනේ බලන්න මතකේ නෙවෙයි ගැටලුව. මතක් කරනකොටම සිහියෙන් නම් මතක් කරන්නේ ගැටලුවක් නෑ. හැබැයි සිහිය නැතුවත් මොකද වෙන්නේ? කෙනෙකුට බනින්න පුළුවන් ඔබට. හැබැයි ඔබ අසිහියෙන් නම් මතක් කරන්නේ නැවත වතාවක් ඔබ යාගෙන් බැනුමහම. එක්කෙනෙකුට පුළුවන් ඔබට එකම තමයි බනින්න. හැබැයි ඔබගේ අසිහිය තිබුණොත් ඔබට සතිමත් බව නොතිබ්බොත් මොකද වෙන්නේ? නැවත වතාවක් ඒක නැගින් ඔබ බැනුම් අහන මතක් කරන හැම වෙලාවෙම බැනුම් අහලා අනිත් පැත්තට කියලා මට අහවලා මෙහෙමයි බැන්නේ අහවලා ඉන්න තැන කට්ටි ඉන්න තැන මට මේ වචන කියලා බැන්නේ ඒ බැනපිය තරංගපාල කියලාම නැවත යකින් බැනුම් අහන ඒක නා දන්නේවත් නැහැ. එයා දැමිට සින්දුවක් අහහැ ඇති. එතැමිට හොඳ කෑමක් කමින් ඇති. යාට මතකවත් නැහැ බැන්නද කියලා. ඔබ තාම මේක රිවයින් කර කර තාම මේ අතීතය තුළ ජීවත් වෙමින් තවත් බැනුම් අහන. බුදුදහමෙන් තුන්වෙනි කාරණේ තමයි මෙන්න මේ අසති අමනසිකාරා හිතට පීඩාවක් ගෙන දෙන කාරණයක් තියෙනවා නම් ඒක සිහි කරන වාරය හැකිතා අඩු කරන්න. ඒක සිහි නොකර ඉන්න. හැබැයි ඔබට ඕන වෙලාවක ඒක මතක් කරගන්න පුළුවන්. හැබැයි සිහි මතක් කරගන්න. ඒක සිහි නොකරන්න මොකද කරන්නේ? තමන් ඊට වඩා හොඳ දේවල් වල නිතරම යෙදෙල ඉන්නවා. නිතර තින්කම් කරනවා තමයි. නිතර හොඳ දේවල් කරනවා. කන්නකොට අර ගෙච්චර මතක් වෙන්නේ. ඒක තුන්වෙනි කාරණේ. හතරවෙනි ලක්ෂණය තමයි විතක්ක මූල කියලා සඳහන් කරනවා. ඒ ඇති වෙච්ච සිතුවිලේ මුල් සිතුවිල්ලේ මුලටම යනවා. යම් කිසි කෙනෙක් ගැන දෙයක් ගැන දැඩි ආසාවක් ඇති වුණා නම් කල්පනා කරන එක මම කොයි වෙලාවෙද දැක්කේ? කොයි වෙලාවෙද මම ඒක ඇහුවේ? ඒක දකින්න වෙලාවේ අහන වෙලාවේ මොකද්ද මට උනේ? මේ රූපය මම දැක්කා. දැකපු එක එතනම නිරුද්ධ වෙලා ගියා. නමුත් දැන් මට වෙන්නේ මම ඒක සිහි කරනකොට මගේ හිතම දන්නේ නැතුව මම ඒකේ මුලට ගිහිල්ලා දුක් විඳිනා නේද කියලා ඒක ඇති වෙන හැටි ගැන තමන් නොනින් දකිනවා. දකිනකොට තමන්ට ලැජ්ජ හිතෙනවා. ඇයි ලැජ්ජ හිතෙන්නේ? මේ අර නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටි නරගෙන නැවත තමන් දුක් විඳිනා නේද කියලා තමන්ටම තමන්ගෙන ලැජ්ජ. පින්නතුනි බාහිරින් නෙවෙයි අපිම අපේ මේ සිතුවිල්ල විතරක කර කර මේ දුක් සැප විඳින්නේ. ඔබ අහලති කැලේ ඉන්න අලි අන්දර කටු කියන జాතියක් කනවා. අන්දර කටු කියලා බොහොම සැර කටු జాතියක් අලි ඇත්තු වනේ ඉන්න සතු මේක කනවා. ඒක කටේ දාලා කනකොට මොකද වෙන්නේ? කට තුවාල වෙනවා. කට තුවාල වෙනකොට අර ලේවල රස කඩට එනවා. අලිය හිතන්නේ මේ රස තියන්නේ අර අන්දර කටු වල කියලා. මේ සතා තව තවත් අන්දර කටු අරගෙන කටට දාගන්නවා. පින්නතුනි අපිත් ඇත්තටම යමක් ගැන රස විඳිනවා නම් රස විඳින්නේ ඒ තියෙන දේ ගැන නෙවෙයි. යමක් ගැන අපි දුක් විඳිනන් දුක් විඳින්නේ ඇත්තට මේ සජීවයේ තියෙන දේ ගැන නෙවෙයි. අපේම සිතේ සිතිවිලි සිහි කර කර අපි කැමති විදිහට දුක් සැප විඳින එකයි මේ වෙන්නේ. මෙන්න මේක දැක්කොත් පින්නතුනි තමන්ට තේරෙනවා තමන් මේ දුකෙන් නිදහස් වෙන නම් ඉතාම සිහියෙන් කාලය ගත කරන්න ඕන කියලා. හැම මොහොතෙම තමන් සිහියෙන් නොලින් ඉන්නවා. කිසිම වෙලාවක හිතට අකුසලයක් නොවන විදියට හිත නිතර පිරිසිදුව තියාගෙන තමන් ඉන්නවා. මේක තමයි හතරවෙනි ක්‍රමය. පස්වෙනි ක්‍රමය තමයි මෙහෙමත් කළ බැරි නම් හිතට අකුසල චේතනාවක් එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අර ඔක්කොම ටිකක් කළ බැරි නම් දිව දත් අස්ර තද කරගෙන හරි දත් කෝරු විකාගෙන හරි ඒ සිතුවිල්ල යනකම් ඉන්න කියලා ඒත් පාඩුවක් නැහැ කියලා. ඒ වගේ සරල දෙයකින් හරි සාමාන්‍ය ලෝකෙට තේරෙන ක්‍රමයකින් හරි මේක නැති කර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්තුනි මෙන්න මේ ක්‍රම පහක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ කොහොමද? පළවෙනි එක තමයි සිතට කෙලසක් එනකොට ඊට වඩා විරුද්ධ සිතුවිල්ලක් හිතන එක අඤ්ඤ විතක්ක කියන එක. දෙවෙනි එක තමයි ආදීනව දස්සාවි, ඒ සිතුවිල්ලේ ආදීනව මෙනෙහි කරන කියන එක. තුන්වෙනි එක තමයි අසති අමනසිකාරා කියන එක, ඒක සිහි නොකර ඉන්න කියන එක. හතරවෙනි කාරණේ තමයි විතක්ක මූල කියන එක, ඒ සිතුවිල්ල මුලට යන්න කියලා. පස්වෙනි එක තමයි ඒක දැඩි උත්සාහයෙන් අබිනි ගන්හන කියලා කියනවා. දැඩි උත්සාහයෙන් මේ සිතුවිල්ල දුරු වෙනකම්ම හිත ශක්තිමත් කරගන්න කියලා. පින්නතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනි. යමෙකුට පුළුවන් යුද බිමේදී දහසක් දෙනා පරාජය කළ ජයග්‍රහණය ලබන. නමුත් යම් කිසි කෙනෙකුට ඒක සැබෑ ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. මොකද සැබෑ ජයග්‍රහණය කියන්නේ තමන්ට සිත දමනය කරගන්න පුළුවන් සිත නැමැති සතුරා, කෙලෙස් සහිත සිතේ තියෙන කෙලෙස් සහිත බව, ඒක තමයි නියම සතුරා. අන්න ඒ සතුරාව පරාජය කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ ජයග්‍රහණය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ගමන් මගේ පින්තුනි ප්‍රධානතම දෙයක් තමයි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම තමන්ගේ දිනචරියාව හොඳට සිහියෙන් පවත්වා ගන්න. තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියට තමන් උපරිම ලෙස හිත ආරක්ෂා කරගන්න. ඒ වගේම තමන්ට කරන්න පුළුවන් උපරිම පින්කම් ටික හැමදාම තමන් කරන්න. බුදුන් වඳින එක ඉඳන් මෛත්‍රී භාවනා කිරීම දක්වා කරන්න පුළුවන් උපරිම පින්කම් ටික හැමදාම තමන් කරගන්න. ඒකෙන් තමන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. මංගල සූත්‍රේන කාරණා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනං. මෙන්න පින්නතුනි මංගල කාරණා. මේවා තමයි නෝබල් බ්ලෙසින්ස්. මංගල කාරණා 38ක් තියෙනවා. පුළුවන් නම් මංගල සූත්‍රේන කරුණේක හොඳට ගෙදර බිත්තියක ලියලා තියන්න. කොලේක ලියලා බිත්තියේ නැත්තම් තමන්ගේ සීතකරණේ හරි ගහලා තියන්න. තමන් බලන්න දවසට මේ කාරණා කීයක් තමන් කරාද කියලා. ඥාත කානන්ද සංඝෝ අනවඥානි කම්මානි දස්සනේන සම්පන්නෝ. මේ වගේ කාරණා තමන් දවසට කීයක් කරනවද කියලා බලන්න. දැන් ඔබ ගෙදර ලස්සනද තියාගෙන ඉන්නේ නේ? ගෙදර පේන කැතිවල ලස්සන පින්තූරේ ලලා මල් ජාති තියලානේ. ඒවත් බ්ලෙසින්ස් තමයි. ඒව හැබැයි ගෙදර ඉන්න කමිතරය පාරට බැස්සලා පස්සේ ඒ ටික නැහැ. හැබැයි ඔබ මෙන්න මේ මංගල සූත්‍රේන කාරණා ටික වැඩිපුර ප්‍රමාණයක් ඔබ ගෙදර ජීවිතේ නිතර කරනවා නම් මේ මංගල කාරණා ටික වෙනම net එකක් වගේ වටේට තියාගෙන තමයි ඔබ පාර ගියත් යන්නේ. මේක තමයි ඔබට සැබෑම රැකවරණය. පින්නතුනි මේකෙන් ලැබෙන රැකවරණය ධර්මයෙන් ලැබෙන රැකවරණයක් මේක. ඇතැමිට ඔබ කොයිතරම් පරිස්සමෙන් ගියත් මහපාරේ වෙනත් කෙනෙක්ගේ වරදකින් ඔබට අනතුරකට පත් වෙන ඔබ. ඇතැමිට ඔබේ දරුවන් කොයිතරම් නිවැරදි වුණත් වෙනත් අයගේ අඩුපාඩුකම් නිසා දරුවන්ට ලොකු කරදරවලට පත් වෙන වෙනවා. පින්නතුනි මේ වගේ නිතර යහපත් දේවල් තමන් කරනකොට අර බාහිර දේවල් වලින් තමන්ට එන්න තියෙන අනතුරු හුඟක් වැළකිනවා. ඇතැමිට මේ ආත්ම භාවිතරක් නෙවෙයි සසර අපි කළා තියෙන යම් යම් අකුසල කර්ම වල විපාක අපට එන්න තියෙනවා. මේව තමන් නිතර කරනකොට අර අතීත කර්ම ශක්තියෙන් වලින් එන්න තියෙන දේවල් හුඟක් අඩු වෙනවා. දැනටත් පින්වතුනි අපි මෙහෙම මේ තරම්වත් අපි යහතින් ඉන්නේ අපි මේ කරන හොඳ දේවල් ආනිසංස විදියට. නමුත් පින්වතුනි කොයි වගේ කර්ම අපට එන්න තියෙද කියලා හිතා ගන්නවත් බෑ. ඒ නිසා ඒව හුඟක් පාලනය කරන නම් කරදර හුඟක් වැඩි වෙලා කරදර අපල වැඩි වෙනකම් ඉන්න එපා. කේන්දරයෙන් බලනකම් වෙනකම් ඉන්න එපායි. ඇතැමිට දැන් ওই කරදරයි වැඩ වැඩි පන්සල් යන්න එහෙම බෑ කියලා හිටියට කේන්දරේ බලලා අපලයක් එහෙම කිව්වොතින් දින 21ක් එක දිගටම බෝධි පූජා තියන්න කිව්වොතින් කොයිතරම් අඩ තිබ්බත් එනවා ඊට පස්සේනේ වැස්සේ තෙමෙ දෙමි හරි. පින්තුනේ එච්චර වෙනකන් ඉන්න එපා. කලින්ම දින පතාම පින්කම් කරලා මේ ආශිර්වාද ලබා ගන්න. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ දහමින් තමයි අපට මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. ලෝකේ බොහෝ දෙනා පින්තුනේ ඇතැම් විට තමන්ට ආහාර පාන වලට වඩා තමන් පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා වියදම් කරන්නේ ඇතැම් විට උපදේශෙන්ට කවුන්සලර්ස්ලා ළඟට යන්න. මානසික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න. ඇතැම් විට තමන්ගේ අඩුපාඩු නිසා වෙච්ච කරදර වලින් වන්දි ගෙවන්න තමන් ලබන වැටුපෙන් වැඩිපුර ප්‍රමාණයක් වියදම් කරන සමහර. ඇත්තටම කියන තුනින් බෞද්ධයන් ඒ තාපට අමතෙන් කවුන්සලර්ස්ලා ළඟට යන්න දෙයක් නැහැ. ආමතු වෙන අපට බාහිරින් උපදේශන ගන්න දෙයක් නැහැ. අපට බුදුදහම තුළ මේ ආශිර්වාදයන් සියල්ලක්ම මේ මානසික පීඩා දුරු කරගන්න සියලුම ක්‍රම නොමිලේම ලබන ක්‍රමයක් අපට බුදුදහම තුළ සඳහන් වෙනවා. අපි ඒ නිසා හුඟක් වාසනාවන්තයි. සමහර අය මේ මානසික පීඩා දුරු කරන ක්‍රමයේ දන්නේ නැති නිසා එතැන් විට මානසික ආතතිය දුරු කරන්න කියලා සමහර අය මාළු බාහන යනෝනේ. මාළු පිටකුත් අරගෙන අපි පින්නතුනි එහෙම නඩෝ කිය අපි යන්නේ දානියක් දෙන්න. අපි යන්නේ බෝධි පූජාවක් තියන්න. අපි යන්නේ පිරිත් අහන්න. අපි කොයිතරම් මේක සතුට ලබන ක්‍රමය, මානසික ආතතිය දුරු කරන ක්‍රමය අපි කොච්චර හොඳට අපි දන්නවද? අපි කොයිතරම් වාසනාවන්තද පින්නතුනි. ඒ නිසා හැකිතාක් දුරට තමන්ගේ හිත පිරිසිදුන දේවල් කරන්න. ඒක ආරම්භ වන්නේ තමන්ගේ අම්මට තාත්තට සැලකීමෙන් ඉඳන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කිරීමෙන් ඉඳන්. තමන් ඇසුරු කරන කෙනෙක්ගේ යහළු මිත්‍රාදීන්ගේ දරුවන්ගේ උපන්දිනයට තෑන්ගක් දීමින් නම් එක පටන් ගන්න. එතනින් පටන් ගන්න දේ පින්නතුනි තමන්ගේ නිවසේ හිටන් මිට කුරුල්ලන්ට සත්තුන්ට කැම ටිකක් වෙන් කරන්න පුළුවන්. මේ දේ ඉඳන්ම පින්නතුනි සාංගික දානමය පින්කමක් දක්වා නොයෙක් විදිහේ පින්කම් වලට අපට සහභාගී වෙන්න පුළුවන්. සමහර අපි දන්නවා තමන්ගේ යහළු මිත්‍රාදීන්ගේ ගෙවල්ල දාන තියෙන දවස් ලියාගෙන ඒ පින්කම් වල සහභාගී වෙනවා සමහර අය. ඇතැමිට ගිහිල සහභාගී වෙන්න බැරි නම් කලින් ඒ දානට අඩු වානේ වතුර බෝතල් ටිකක් හරි ආවා. ඇතැමිට මාසෙට දාන කීපයකට යා සහභාගී වෙනවා. පින්තුණිය අපි නුවණින් ඉනව නම් අපට හුඟක් පින්කම් කරන අවස්ථා තියෙනවා. දන් දෙනා වගේම පින්තුණි නිතර තමන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යන නිතර. ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි ජීවිතේ හැම අවස්ථාවකදීම මේක ආශිර්වාදයක් බවට පත් වෙනවා. තියතර ටිකෙන් ටික පින්නතුනේ මෛත්‍රී භාවනා ආදී භාවනා කුරු කරන්න. නිතර පංචශීලය හොඳට රකින්න. මේකෙන් තමයි ලොකු ආශිර්වාදයක් ජීවිතෙන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. ඊටාම සුළු මොහොතක් හරි අනිත්‍ය සංඥාව වඩන්න. මේ ඇස කියන කනිත්‍යයි, කන කියන කනිත්‍යයි. ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යය කිව්වම කෙනෙකුට හිතෙන්නේ මේ ඇස නොපෙනී යනවා කියලානේ. මේ ඇස කවදා හරි දවසක පොරවට පස් වෙනවා කියලානේ. ඒක නෙවෙයි පින්නතින බුදුදහමේ ඇස අනිත්‍යය කියලා කියන්නේ. බුදුදහමේ කන අනිත්‍යය කියලා කියනවා. කන අනිත්‍යය කියන්නේ මොකද්ද? අනිත්‍යය කියන්නේ මේක හේතු තියෙනකොට ඒ මොහොතේ හටගන්නේ. රූපය ඒ මොහොතේ ආලෝකය ආදී හේතු ටික මත ඒ මොහොතේ පෙරපසන වී හටගන්න දෙයක් නෙවෙයි. කන කියන එකත් එහෙමයි. ශබ්දය තියෙනකොට ඒ මොහොතේ හටගන්නේ පෙරපසන වී. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? අපි රූපයක් දැක්කම හිතන්නේ මේ හවල් දවසේ පෙනිච්ච කෙනා තමයි මේ දකින්නේ කියලා. පන්සලට එනකොට මේ හිතන්නේ මේ කලින් දවස අදවසේ ආපු පන්සලට එමේ ඉන්නේ කියලා. ඔබ කණ්ණාඩිය ළඟට යනකොටක් හිතනවද මේ කලින් දවසේ මම බලපු කණ්ණාඩිය පින්තූරේ මේනකන් තිබ්බයි කියලා? නෑනේ පින්තුනි. ඒ හේතු ටික සකස් වෙනකොට ඒ අත්දැකීම එතන පිළිටනවා. ඒ වගේම තමයි මේ කණ්ණාඩි එක්ස්පීරියන්ස් එකම තමයි පින්තුනි. අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මේ සියල්ලගේම යථාර්ථය. මේක ටිකෙන් ටික නොනින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ලෝකෙ බොහෝ දෙනා පින්තුනි වේගෙන්ම බුදුදහමේ තියෙන සංකල්ප ප්‍රැක්ටිස් කරන කාලය. මුලින් පටන් ගන්න යතැන් විට තිබ්බතේ බුදුදහම අහලා, තිබෙත් බුදුදහම අහලා තමයි පටන් ගන්නේ. යතැන් විට දලයි ලාමගේ දේශනාව අහලා තමයි පටන් ගන්නේ. ඊට පස්සේ තිබ්බතයට යනවා, ඇතැමට ඉන්දියාවට යනවා, ඊට පස්සේ බුරුමය, තායිලන්ත වගේ රටවලට යනවා, ඊට පස්සේ අන්තිමට ගොහටද යන්නේ? අර අපි දාලා පොරකට යනවා. ඇතැම් විට ඒ රටෙත් ගිහිල්ලා ඉතාම දුෂ්කර වනාන්තරවල මේ අය මේ ධර්මයේ පුහුණු කරනවා. පින්නතුනි, අපි අය ලංකාවට ආ යුතු නැහැ, මෙහෙම හිතේට ගැටලුවක් නැහැ. නමුත් පින්නතුනි, අපි මෙහි ඉඳගෙන මේ ධර්මයේ තියෙන ඉහළම සංකල්ප ඉගැන්වීම අපි පුහුණු කරන්න දක්ෂ වෙන්නට ඕන. අපේ දක්ෂතාවය තීරණය කරන්නේ මොකක්ද ඇත්තටම? බෞද්ධයාගේ GPA එක කියන්නේ මොකද්ද? grade point average එක කියන්නේ මොකද්ද? දැන් මේ දරුවන් එහෙම GPA එක වැඩි කරගන්නනේ බලන්නේ නේ, grade point average එකනේ. බුද්ධිස් GPA එක මොකද්ද? බුද්ධිස් GPA මුත්‍ය මේ තමයි the duration of concentration meditation. එක කුසල අරමුණක සමත අරමුණක සිත කොයිතරම් වේලාවක් තියාගන්න දක්ෂද කියන කාරණය. ඇතැම්මිට GPA එක 4.4 තියෙන කෙනාට ඇතැම්මිට ඒක විනාඩියක් හිතේ කරමුක තියාගන්න බෑ. එයා බුදුදහම අනුව යා ෆේල්. ඒ නිසා බෞද්ධයාගේ GPA එක කියන්නේ විනාඩිය 2 3 4 5 10 20 එක දිගට මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, පුදුගුණ භාවනාව, මේ ආදී භාවනා කමටහනක හිත වෙනත් අරමුණක නොගිහිල්ලා එක කුසල අරමුණක වැඩි වේලාවක් හිත තියාගන්න දරන උත්සාහය දක්ෂතාවයි. මේක තමයි සෑම දක්ෂතාවයි. ඇතැම් විට පාසලේ, කොලේජ් එකේ ඉහළම GPA එක තියෙන අය ඇතැම් විට ගෙදර අම්ම බැන්නොතින්, වෙනත් යාළුවෙක් බැන්නොතින් අඩන්න පුළුවන්. හැබැයි මේ බුද්ධිස් GPA එක තියෙන කෙනා අඬවන්න එහෙම බෑ කාටවත්. සාමාන්‍ය දෙයකට විතරක් නෙමෙයි, තමන්ගේ සියලුම දේවල් අහිමි වෙච්ච දවසටවත් එයාව අඬවන්න බෑ. GPA එක විතරක් නෙමෙයි, බුද්ධිස් IQ එකකුත් තියෙනවා. මොකක්ද බුද්ධිස් IQ එක? බුද්ධිස් IQ එක තමයි the duration of reflecting on inside meditation, reflecting on impermanence. අනිත්‍යතාවය සිහි කරන කාලය. යම් කෙනෙකුට වැඩි කාලයක් අනිත්‍ය සංඥාව සිහි කරන්න පුළුවන් නම් තමන්ගේ සිතේ හැම සිතුවිල්ලක්ම ඇති වෙනව නැති වෙනව කියලා ඒ අනිත්‍යතාවය වැඩි වේලාවක් තමන්ට හිතේ දරාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනාගේ IQ එක, ඉන්ටෙලිජන්ස් කෝෂන් එක හුඟක් වැඩි. පින්නතනි, මෙහි යනව තමන් ඉහළම දක්ෂතාවය ලබා ගන්න, දරුවන්ට තේ දක්ෂතාවය ලබා දෙන්න, හොඳම විශ්වවිද්‍යාලවලට යවන්න, කමක් නැහැ හොඳම සබ්ජෙක්ට්ස් වලින් උගන්වන්න. හැබැයි ඊට නොදෙවෙනී විදියට මේ බුදුදහමේ තියෙන ඉහළම සංකල්ප ප්‍රායෝගිකව කරන්න හුරු කරන්න. අඩු ගානේ මාසෙට දවසක් හරි ගෙදර කාලයක් වෙන් කරගෙන පැය භාගයක් හරි ලස්සනට පහම් පත්තු කළා, පුළුවන් නම් වෙසක් පොඩුවක් වගේ පත්තු කළා, දරුවනොත් එක්ක පැය භාගයක් හරි භාවනා කරන්න. මේක තමයි ඇත්තනම තමන් දරුවන්ට ආදරය නම් කරන්න ඕන දේ. මේ දරුවන් ඔබේ දරුවන් වෙලා ඉපදෙලා ඉන්නේ හිතන්න එපා ලොකු උපාධියක් අරගෙන ලොකු රැකියාවක් කරන්න කියලා. ඊට වඩා මේ දරුවන් ඔබේ දරුවන් වෙලා ඉපදුනේ ඇයි? මේ දරුවන් නිකන් නෙවෙයි සුගතියේ ඉඳලා ඔබම හොයාගෙන ආවේ ඇයි? ඔබ හරහා මේ බුදුදහම ලබා ගන්න. ඇතැම් විට දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් ආපු දරුවෝ මේ ඉන්නේ. ඒ දරුවන්ට ඔබ බුදුදහමේ මේ ඉහළම ඉගැන්වීම නැත්නම් ඔබ සැබෑ යුතුකම මේ දරුවන් වෙනුවෙන් කළා වෙන්නේ නැහැ. ඔබ තමන්ගේ යුතුකම මගහැරියා වෙනවා. ඒ නිසා මේ කාරණාව ඔබට කියලා දැනුවත් කරන්නේ ඔබට කල්යාණ මිත්‍රයන් ලැබුණොත්. එතකන් ඔබ දන්නේවත් නැහැ මේක. දරුවන්ට ඇත්තටම උදව් කරන්නේ කොහොමද කියලාත් ඔබ දන්නේ නැහැ. ඔබේ අද ඔබේ උකුලේ ඉන්න දුව හෝ පුතා ඊළඟ ආත්මභාවේ මේ ලැබුණු ජීවිතයට වඩා ඉහළ තැනකට යන්නට ඒ දරුවන් හිත දිනු කරන දරුවන්ට උදව් කරන්න. මරණයෙන් පස්සේ සුගතිය යන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලය තුළේ දරුවා කිසිදු කෙනෙකුට පීඩාවට පත් කරන බැරි විදියට හොඳවට ශක්තිමත් මනසක් ඒ දරුවාගේ හදන්න. බුදුදහමේ හොඳම පොතපත දරුවන්ට කියවන්න දෙන්න. ඒ සංකල්ප දරුවන්ට උගන්වන්න. දරුවනු සමග බුදුදහම ගෙදරින්දම් ප්‍රායෝගික කරන්න. ඒක තමයි ඇත්තටම අපේ දරුවන්ට කරන සැබෑ උපකාරය බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. අද දින මේ සහභාගී වෙලා සිදු කරපු උතුම් සම්බුද්ධ පූජාව, සද්ධර්ම ශ්‍රවණය ඔබේ දරුවන්ටත් ඔබට ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ණය අද දින මේ පින්කම විශේෂයෙන් සිදු කළේ අජන්ත මහත්මාත්, චිත්‍රාණී නෝනා මහත්මියත්, ආදරණීය දීනට ආශිර්වාද පිණිස දෙමාපියන් වශයෙන් කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදය මේ ලබා දුන්නේ. ඉතින් ඒ දෙපළේ තමන්ගේ දරුවාට ආශිර්වාදය වගේම සහභාගී වෙච්ච ඔබ හැමදෙනෙක්ම කල්පනා කරන්න, මගේ දුවට, මගේ පුතාට ආශිර්වාද පිණිස සිද්ධ කරපු පින්කමකටයි මා සහභාගී වුණේ කියලා කල්පනා කරන්න. ඉතින් එහෙම කල්පනා කරලා මේ සියලුම පින්කම් වලින් ජනිත කරගත් ආශිර්වාදෙන් අපරමින් මියගිය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. අජන්ත මහත්මා නමින් මියගිය ඒ ආදරණීය දෙමව්පියන් ඇතුළු, දියණිය ඇතුළු මියගිය හැමදෙනාමත්, ඔබ නමින් මියගොස් පින් බලාපොරොත්තු වූ යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැමදෙනාමත් අප විසින් සිද්ධ කළව මේ උතුම් පින්කම අනුසන් සනුමෝදන්ව යැයි හැමදෙනෙක්ම සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීනට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, මේ ගත වෙන සන්ධ්‍යා යාමෙහි ඔබේ තියෙන වැඩපළ සියල්ලක්ම පසෙක තියලා මහා ශ්‍රද්ධාවෙන් මේ විහාරස්ථානට පැමිණලා ඉතාම ලස්සන පින්කමකට තමන් සහභාගී වුණා කියලා හිතේ සතුට ඇති කරගන්න. ඉතින් කෙනෙකුට පින්කමක් කරන් ලැබෙන්නටත් පිනක් තියෙනට ඕන. හැම දිනාට මේ වගේ පින්කමකට එන ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ අතීතයේත් පින්කම් කරපු නිසායි ඔබට මේ වගේ ලස්සන පින්කම් සිදු වෙන බව ආරංචි වුණාම ඒ පින්කමට සහභාගී වන්නට ඔබට හිත යෙදෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. රැස් කරගත්තා වූ උතුම් පින්කම ආනිසංසය දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ඒ නදීෂා දියණියට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන්, ඒ වගේම ඔබගේ සිටින දරුවන් හැම දිනාටම, ශ්‍රී ලංකාවේ සිටින ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, කිනුතින ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න මේ ගත වෙන සංධ්‍යා යාමේහි තමන්ගේ ජීවිතයේ සිදු කරගන්න පුළුවන් ඉතාම දුර්ලභ ආශිර්වාදාත්මක වටිනා පින්කමක් සහභාගී වෙන ලැබුණා කියලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වැඩ සිටින විහාරස්ථානයේ කෙරෙහි මල් පහන් ආදී රැගෙන මහා ශ්‍රද්ධාවෙන් පැමිණිලා ස්වාමීන් වහන්සේලාට ගිලන්පස් ආදී පූජා කරලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬුරු ආදී පූජා කිරීමෙන් රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවිතයේ සිදු කරන සියලු දැහැමි කටයුතු වඩා වඩාත්ම සාර්ථකව කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සොයා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.